මුලින්ම දැන් වන් ෂොට් ගිහිල්ලා හොම්බට අයින රංගනයක් කරන්න පටන් ගත්තා. හෙනත් අතින් අරගෙන හෙන ගහන්නත් කියාගෙන හොම්බට අයින රංගන. දැන් ඒ ප්‍රාදේශීය ලේකම්වරුන්ට පහර දීමෙන් පසු අගමැති රනිල් වික්‍රමසිංහගේ අනුදැනුම හා උපදෙස් මත සමාජයේ බරපතල අවධානයට ලක්විය යුතු කාරණා තියෙද්දි ඒ කාරණා නොමග යවීමේ කොන්ත්‍රාත්ව බාර දීලා තියෙනවා රංජන් අපොන්සෝ මහතාට. දැන් නම් රංජන් රාමනායකද කොහෙද? එතුමා කියනවා MBBS යන්නේ තේරුම ගෙන් බෙහෙත් බිව්වොත් සුන් කියන එක. දැන් අටපාස් රංජන් රාමනායක මහතාට එහෙම හිතෙන එක වැරද්දක් නෑ. ඒ නිසා අපි කියනවා රංජන් රාමනායක වගේ වන් ෂොට්ලට දේශපාලනයට ගැලපෙන්නේ නෑ මේ වගේ බාල වැඩ. රජයේ සේවකයින්ට මේ විදිහට අපහාස කරන්න එපා කියන එක අපි පැහැදිලිව මේ ආණ්ඩුවට දැනුම් දෙන්න කැමැති.